අවලගම් වීදියේ ජල මාපකය දැන් වෙනකොට අඩි 6යි අඟල් 0.8ට ඇවිත් තිබෙනවා. ඒක සාමාන්‍ය ප්‍රධාන ජල ගැලීම් තත්ත්වයකට සමාන තත්ත්වයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ තවදුරටත් වැඩි වෙයි කියලා. මත් මේ බොහෝ දුරට පවතී කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අංගල්ල ජල මාපකය ගත්තාම ඒකේ ඒ තරම් වැඩිවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔය මට්ටමට වඩා බොහෝ දුරට ඉහළයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් දැනුත් ප්‍රධාන ජල ගැලීම් මට්ටමට සමාන මට්ටමකට තමයි කැලණි ගිහින් ඇවිල්ලා.